බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනකොට මේ මහා පෘථුවියට පවා ඒක දැනෙනවා. ලෝකයෙහි තිබෙන නිරයක් තිබෙනවා, තනිකර ඝනාන්ධකාරයේ පවතින ඒ නිරයේ පවා ආලෝකවත් වෙනවා. ඊතරම්ම දුර්ලභ දෙයක් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම. ඉතින් පින්වතුනි, අපේ යුගයේ අපේ වාසනාවට අපි මිනිස් ලෝකයට ඇවිදිලා යමක් කමක් දැන කියා ගන්නකොට අපටත් උන් ආරංචි වුණා. කුමක්ද? බුදු කෙනෙක් පහළ වුණා කියලා. එතනින් අපිට නැවතුනේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළා කියලා අපිට අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු මේ ශ්‍රාවක පිරිස අමා මහ නිවන සාක්ෂාත් කළා කියලා අපිට අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියටයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලුම්බිනි සල්ලුයනේදී වෙසක් පුන් පොහෝ දවසක. ඒ වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිනි සල්ලුයනේදී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට තෞතිසා දිවි ලෝකේ දෙවිවරු පවා මහත් ප්‍රීති ഘോഷා කරන්නට ගත්තා. දිව්‍ය ලෝකවල දෙවිවරු මහත් උත්සව කරන්ට ගත්තා. මේ ලෝකේට පරමෝත්තම වූ පූජනීය වූ නරෝත්තමයන් වහන්සේ පහළ වුණා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකේට වැඩම කරලා පියවර හතක් ඉදිරියට වැඩම කරලා ඒ උපන් දවසේම අභීත වූ හඬක් නැගුවා, සිංහනාදයක් නැගුවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙඨෝ හමස්මි ලෝකස්ස, සෙඨෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති, නත්ති දානි පුනබ්බවෝ. මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. ඔව් මේ මාගේ අන්තිම උපතයි, ආයෙත් පුනර්භවයක් නැත කියලා. ඊට පස්සේ ඒ බෝසතාණන් වහන්සේගේ පහළවීමෙන් ඒ බෝසතාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන රජතුමාත් මෑණියන් වන මහමායා බිසවුන් වහන්සේ අප්‍රමාණ සන්තෝෂයට පත් වුණා. ධර්මතාවයක් හැටියට ඕනෑම බුදු කෙනෙකුන්ගේ මාතාව, බුද්ධ මාතාව මෑණියන් දින හතකින් කලුරිය කරලා තුසිත දිව්‍ය භවනයේ උපත ලබනවා. මාතෘ දිවි රාජයා හැටියට උපත ලබනවා. ඉතින් බෝසතාණන් වහන්සේගේ මෑණියන් ගිය භාවයෙන් පස්සේ ප්‍රජාපති ගෞතමී තමයි සුළු මව් හැටියට මේ පින්වත් ලදරුවා හදා වඩා ගත්තේ. 108ක් බමුණන්ව කැඳෙව්වා මේ පුංචි දරුවාගේ අනාගතය අහන්න. ඒ පැමිණිච්ච ලක්ෂණ ශාස්ත්‍රයෙහි වේද වේදාංගයන්හි කෙළ පැමිණි ඒ බ්‍රාහ්මණ පඬිතුවරු හොඳට පරීක්ෂා කරලා බැලුවා මේ පුත්‍රවන අරගෙන. කුමක්ද පරීක්ෂා කළේ? මහා පුරුෂ ලක්ෂණ. එකිනෙක මහා පුරුෂ ලක්ෂණ පේන්න පටන් ගත්තා. මහා පුරුෂ ලක්ෂණ එක එක පේන්න පටන් ගත්තා. මහඳුනා ගන්න පුළුවන් වුණා මේවනාහි මේ යුගයේ පහළවන්නා වූ පරම ශ්‍රේෂ්ඨ පුරුෂ රත්නයයි. මේ පුරුෂ රත්නේ යම් හේකින් ගිහි ගෙදර රැඳී සිටියොත් ඒකාන්තයෙන්ම ශක්ති රාජ බවට පත් වෙනවා. යම් හේකින් ගිහි ජීවිතය අතහැරලා පැවිදි භාවයට පත් වුනොත් ඒකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා කියලා ඒ කරුණු දෙකක් කියන්න ගත්තා. ඊට පස්සේ එතන හිටියා එක්තරා බ්‍රාහ්මණ පඬිත කෙනෙක්, තරුණ කෙනෙක්, නම කොණ්ඩඤ්ඤ. එක ඇඟිල්ලක් කුස්සලා කිව්වා, "දේවයන් වහන්ස, මේ පුත්‍රුණට තිබෙන්නේ එකම එක ඉර නමයි. මේ පුත්‍රුණ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා සිද්ධාර්ථ කියන නම තිබුවා. ඊට පස්සේ පුන්සඳක් මෝරනවා වගේ මේ පුංචි පුත්‍ර රත්නය ටිකින් ටික වැඩි දියුණු වුණා, ටිකින් ටික වර්ධනය වුණා. මේ පුංචි දරුවා ටිකින් ටික වර්ධනය වෙද්දී අතිශයින්ම දක්ෂ විදියට ඉගෙන ගත්තා. සඳහන් වෙනවා ඉගෙන ගැනීමේදී මේ කෙනෙක් ගුරුවරු විසින් යම් ආකාරයට උගන්වනවාද, ඒ උගන්වන්නා වූ වචන ඒ ආකාරයෙන්ම ඒ ශණින් ධාරණය කරගන්න දක්ෂයි. තරුණ වෙනකොට සුද්ධෝදන රජතුමා මාලිගා තුනක් හදලා දුන්නා. මොනවද මේ මාලිගා තුන? රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක්. ඒ මාලිගා තුන හැදුවේ ඍතු තුනටයි. ශීත ඍතුවට එක මාලිගාවක්. උෂ්ණ ඍතුවට එක මාලිගාවක්. වස්සාන ඍතුවට තව මාලිගාවක්. මේ ඍතු තුනට තමයි මාලිගා තුන හදලා තිබුණේ. වයස 16 වෙනකොට ඒ දඹදිව තලයේ තිබිච්ච චාරිත්‍රානුකූලව විවාහය සිදු කිරීම කළ යුතුව තිබෙනවා. ඉතින් මේ තරුණ සිද්ධාර්ථ කුමාරයාට එකල ලෝකයෙහි සිටි අභිරූපී යෝන් තරුණිය වන යසෝදරා කුමාරිය සරණ බන්ධනය කරලා දුන්නා. මේ දෙදෙනා බොහෝම සතුටින් තමන්ගේ ජීවිතය ගත කළා. බොහොම ප්‍රීතියෙන් ගත කළා. සනසිල්ලේ ගත කළා. නමුත් සිද්ධාර්ථ කුමාරයා හැම තිස්සෙම කල්පනා කළේ ජීවිතේ ගැඹුරු විදිහටමයි. එක්තරා දිනයක මේ සිද්ධාර්ථ කුමාරයා උද්‍යාන ක්‍රීඩාවට පිටත් වුණා. අස්ස කරත්තේ පිටත් වුණාම දුටුවා. කුමක්ද දුටුවේ? මහලු එක්කෙනෙක් දැක්කා. ඒ වෙනකොට ලේසියෙන් දකින්න ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් සුද්ධෝදන රජතුමා කල්පනා කළා, මාගේ පුත් කුමරා සක්විති රජ පදවියටයි සුදුසු. ඒ නිසා මේ පුත් කුමරා කලකිරෙන දේවල් නම් දකින්න තබන්නේ නැහැ කියලා මහලු අය, ලෙඩ වෙච්ච අය, මරණ ශ්‍රමණයන් වහන්සේලා ආදියට ඇතුළු වෙන්න ඉඩකඩක් තිබ්බේ නැහැ. මේ මහලු කියලා කියන්නේ අපි දකින්නේ සාමාන්‍ය මහලු එක්කනේ නෙවෙයි. මහලු භවී කෙලවරටපත් මහල්ලෙක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විකෘති වෙච්ච මහල්ලෙක්. සම්පූර්ණයෙන්ම කුදු ගැහිලා, ඇස්පේනීම සම්පූර්ණයෙන් දුර්වල වෙලා, කන් ඇසීම නැති, දත් නැති, මුළු ඇඟම රැලි වැටිච්ච, කෙස් පැහිච්ච, ඒ වගේ අසාමාන්‍ය විදිහට කෘස වෙච්ච එවැදු එක්කෙනෙක් දකිනකොට කෙනෙක් අහනවා තමයි මේ කවුද කියලා. මේ කුමාරය ඇහුවා, කවුද මේ? මේ තමයි කුමාරයාණනි, වයසට ගිය අයගේ කෙළවර. කුමාරයා එකපාරටම ඇහුවේ මොකද්ද? අපටත් මෙහෙම වෙනවද? ඔව් කිව්වා. එහෙමනම් මේ උද්‍යාන ක්‍රීඩාවෙන් වැඩක් නෑ, අපි යමු. ආපහු මෙල්ල පිටත් වුණා. ආය දවසක් උද්‍යාන ක්‍රීඩාවට පිටත් වුණා. එදා දැක්කා රෝගී බවට පත්පිච්ච කෙනෙක්. මේ සාමාන්‍ය රෝගියෙක් නෙමෙයි, කවුරුත් සාමාන්‍යයෙන් ලෙඩ වෙනවා. නමුත් සමහර ලෙඩ ඔබත් දැකලා ඇති, සමහර අවස්ථාවල අසාමාන්‍ය රෝග පීඩා වලින් දුක් විඳින අය. දැක්කට පස්සේ කම්පාවක් ඇති වෙනවා, මෙහෙමත් ලෙඩ වෙනවද, මෙහෙමත් ලෙඩ වෙනවද කියලා. අන්න ඉබඳු ආකාරයේ අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන විකෘති රූප ඇති රෝගිය දකින්න ලැබුණා. කවුද මෙයා? කුමාරයාණනි, මේ රෝග පීඩාවට පත් වෙච්ච එක්කෙනෙක්. ආපහු හැරිලා මාලිගාවට ගියා කුමාරයා. කල්පනා කරන්න පටන් ගත්තා, මේකද මේ ලෝකෙ තියෙන්නේ? ඊට පස්සේ ආයමත් දවසක් උද්‍යාන ක්‍රීඩාවට යනකොට ඔව් යම් කිසි පතුරක යමක් තියාගෙන ඔව් මිනිස්සු දෙපැත්තින් අල්ලගෙන කර තියාගෙන යනවා. පිටිපස්සෙන් කොටසක් වැළපි වැළපි යනවා. කුමක්ද මේ කියලා ඇහුවා. මේ මල මිනිහක්, මේ මෘත ශරීරයක් අපිත් මැරෙනවද මෙහෙම කියලා ඇහුවා. ඔව් කිව්වා. එහෙනම් උද්‍යාන ක්‍රීඩාවෙන් වැඩක් නෑ, අපි ආපහු යමු. ආපහු පිටත් වුණා. ඊට පස්සේ ආයෙත් දවසක් කුමාරයා උද්‍යාන ක්‍රීඩාව යනකොට සාන්ති ඉරියව්වෙන් ඔව් හිස රැවුල් බාපු, සිවුරු පුරවගත්තු, පාත්‍රයක් අතට ගත්තු, සාන්ත ගමනින් වඩින පැවිදිරුවක් දැක්කා. ආ, මේ කවුද? මේ ශ්‍රමණයන් වහන්සේ නමක්. බ්‍රාහ්මණයන් තවුසන් ඍෂිවරුන් දැකලා තියෙනවා. දැකලා තිබුණේ නැති කවුද? ශ්‍රමණයන් වහන්සේලා දැක්කා. ඔව් මෙයා මොකද මේ කරන්නේ? මේ අර කලින් කියාපු ජරා ව්‍යාධි මරණ වලට විසඳුමක් හොයනවා කිව්වා. ඊතර වෙන්න මාර්ගයක් හොයනවා මෙයා මේ. ආ, බොහොම හොඳයි කිව්වා. බොහොම හොඳයි කිව්වා. කේලොන් ආපහු මාලිගාවට පැමිණියා. ඊට පස්සේ කුමාරයාගේ හිත ඇතුලේ රැව් පිරිලව දෙන්න ගත්තේ මොකද්ද? මෙන්න මේ පෙර නිමිති හතර. කුමාරයාට නිරන්තරයෙන්ම මනසේ කොල්මන් කරන්න පටන් ගත්ත මේක. කුමාරයා කල්පනා කළා, මාලිගාවේ සීළු දිනාගෙන හිටුවා, පිය රජාණන්, සුළු මෑණියන්, යසෝදරා කුමාරි, එතකොට තමන්ගේ හිටපු මල්ලි නංගි නන්දා කුමරියයි නන්ද කුමාරයයි ප්‍රජාපති කුමාරියට ලැබුණා දරුව දෙන්නෙක්, නන්දා කුමරියයි නන්ද කුමාරයයි. එතකොට කල්පනා කළා සේවක පිරිස් කවුරුත් ගැන කල්පනා කළා, මේ සීළු දෙනාම ජරාවට පත් වෙනවා. ඊළඟට කල්පනා කළා මේ සීළු දෙනාම රෝග පීඩාවලට පත් වෙනවා. මේ සීළු දෙනාම මරණේ පත් වෙනවා. මමත් ජරාවට පත් වෙනවා. මමත් රෝග පීඩාවලට පත් වෙනවා. මමත් මරණයට පත් වෙනවා. බලන්න හිතපු විදිය සිද්ධාර්ථ කුමාරයා හිතුවා, මම ජරාවට පත් වෙලා යන කෙනෙක්ව සිටියේදී, මම රෝග පීඩාවලට පත් වෙලා යන කෙනෙක් වෙලා ඉඳිමින්, මම මරණයට පත් වෙලා යන කෙනෙක් වෙලා ඉඳිමින්, මම මේ ජරා මරණ වලට පත් වෙලා යන දේවල්ම නේද මේ හොයන්නේ? මම මේ ජරා මරණට පත් වෙලා යන දේටම නේද මේ බැනින්නේ? මං ඒවායෙම නේද මේ සන්තෝෂයක් හොයන්නේ? මේකෙන් ඈතර වීමක් නැද්ද මට? අන්න කල්පනා මතුවෙන්න පටන් ගත්තා. මේ කුමාරයා මේ අදහස් සසෝදරාවට කියන්න කියන්නේ, සසෝදරා කැමති වුණාද? මාලිගාවේ කවුරුත් කැමති වුණාද? නැහැ. මේ අදහස් කතා කරන වාරිය පාසා සුද්ධෝදන රජතුමා කළේ හඬපු එක. ප්‍රජාපති ගෞතමී බිසව කළේ හඬපු එක. යසෝදරාව කළේ හඬපු එක. රාහුල කුමාරයා උපන් රැයෙහි සිද්ධාර්ථ කුමාරයා කල්පනා කළා, තව තවත් මම බැඳිවිලි යනවා. මේකින් මට ඉතුරු වෙන්න හම්බ වෙන්නේ නැහැ. කාටවත් කියලා අවසර ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මං කරන්න තිබෙන්නේ මම විමුක්තිය සොයාගෙන යන්නේ එකයි කියලා එක්තරා රාත්‍රියක චන්නයමතිවත් ඇහැරවාගෙන කන්තකාසු පිට නැගී යන්න තැනක් නැහැ. පිටත් උනා. යන්න තැනක් නැහැ. අපට නම් දැන් මුතුගල තියෙනවා. ඊළඟට මහමෙවුනාව තියෙනවා. යන්න තැනක් තියෙනවා. අහන්න කෙනෙක් ඉන්නවා. කියවන්න දෙයක් තියෙනවා. සාකච්ඡා කරන්න දෙයක් කිසිම දෙයක් නැහැ. චුට්ටක් හිතන්න දෙන්න. කිසිම දෙයක් නැහැ. එළියට බැහැලා පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා අනෝමාගගෙන් එතර වෙලා අනෝමාගගෙන් එතරලා කෙනෙක් ගඟෙන් අස්සෙයා ගියා. ගඟෙන් බැහැලා. ඊට පස්සේ කොච්චර ධෛර්ය සම්පන්න සිතක් තියෙන්න ඕනේද? ඇයි තමන්වත් දන්නේ නැහැ ඉන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. අහන්න කෙනෙක් නැහැ. තමන් දන්නවා මේකට විසඳුමක් ඕනි. නමුත් විසඳුමක් කාගෙන් ගන්නවද කියන එකක් දන්නේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? ආපහු පිටත් කළා මේ දෙන්න. කන්තකස්සයාට යන්න බැරි වුණා. සිද්ධාර්ථ කුමාරයන් උපිනියනුවත් එක්කම හෘදේ පැලිලා මැරුණා. මැරලා දිව්‍ය කුමාරයෙක් වෙලා දෙව්ලොව උපන්නා. කන්තකස්සට එහෙම වුණා නම් සිද්ධාර්ථ කුමාරයා මාලිගාවේ යසෝදරාවට එහෙම කියලා ලැස්තුණා නම් කොහොම වෙයිද? ඉතින් බොහෝ දුර ගමනක් යන්න මේ ලෑස්තුනි. ඊට පස්සේ ඇවිදින්න තමන් වහන්සේ තනියම හිසරැවුල් බාගත්තා. පාංශුකූල වස්ත්‍ර සොයාගෙන සිවුරක් හරිගස්ස ගත්තා. පොරව ගත්තා. ඉතින් මතකයි මොකද්ද මතක? ශ්‍රමණ රූපේ මතකයි. ඒ විදිහට හදාගත්තා. මැටි පාත්‍රයක් අතර ගත්තා. කපිල වස්තුවේ ඉඳලා රජගහනුවරට බොහොම දුරයි. මහවනාන්තරෙ මෙද්දින් පයින් වැඩියා. සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ රජගහනුවර පාණ්ඩව කියන පර්වතයේ පැත්තෙන් තමයි වැඩියේ. වැඩලා රජගහනුවර පිඩුසිගා වැඩම කළා. අසාමාන්‍ය පැවිද්දෙක්. අසාමාන්‍ය රූපයක්. ඇයි එකපාරටම රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුنين සපසී හැදිච්ච කුමාරී, රන්වන් පාටින් යුතු ශරීරයක් තියෙන කුමාරී, අබිනීල නිත්‍යන කුමාරේ, ගෝපකුම නිත්‍යන කුමාරේ, ජාලහත්ත්‍ය පාද තියෙන කුමාරේ, සුප්පතිත්ථිත පාද තියෙන කෙනෙක්, ශ්‍රමණ රූපයක් මේ පිඩුසිඟා වඩිනවා. මිනිසුන් සීලු දෙනා බලාගෙන ඉන්න කවුද මේ? දෙවික්වත්ද? බඹික්වත්ද? වෙන ඉරිදිමත් කෙනෙක්වත්ද? ගාන්ධාරවෙක්වත්ද? ඊට පස්සේ බිම්බිසාර රජතුමා රජබවට පත් වෙච්ච මුල් කාලෙමයි බිම්බිසාර රජතුමාට දැනුම් දුන්නා, රජතුමනි අසාමාන්‍ය පැවිද්දෙක්, අභිරූපී පැවිද්දෙක් පැමිණලා සිටිනෝ. රජතුමා සේවකයන් පිටත් කළා මේ පැවිද්ද යන්නේ කොහෙද කියලා බලන්න කිව්වා. ගිහිල්ලා ආයි පාණ්ඩව පර්වතී පැත්තට ගිහින් බලාගෙන හිටියා. එදා උන්වහන්සේට රජගහනුවරින් හම්බ වුණේ පිළිණු වෙච්ච පිට්ටුවක්. ඒ පළවෙනි ලැබිච්ච දාණයෙන්ම උන්වහන්සේ ඊට පස්සේ පාත්‍රෙත් අරගෙන හිමීට වැඩිය මිසක් පිළිසිගා ගියේ නැහැ. වළඳන ලෑස්තිණේකට රාජ බුජුන්, ඇයි රන් මිරි වැඩි පයෙහි ලාගෙන හිටපු කුමාරයා එවලම හිත දමණය කළා. එලමේට නොඇලුනා. සිහිනෝණින් යුතු වැළඳුවා. පිළුණු පිට්ටුවක් වැළඳුවේ. අන්න උන්වහන්සේ තිබුණ රසග්ග සග්ගී මහපුරුෂ ලක්ෂණී. මොකද වුනේ? බඩියමාරු හැදුනද? නෑ. ඊට පස්සේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ විවේකින් වැඩ ඉන්නකට රාජපුරුෂය ගියා. ගිහිල්ලා මේ රජුරණ්ඩ දැනුදුන රජතුමනි මෙන්න පාණ්ඩව පර්වත ප්‍රාන්තයෙහි මේ විස්මිත රූප ඇති අභිරූපී ශ්‍රමණයන් වහන්සේ වැඩ ඉන්නවා. බිම්බිසාර රජතුමා ගිහිල්ලා කතා බස් කරලා ආවා, ඔබතුමා කවුද? කිව්වා, මම මේ කපිලවස්තුපුරයේ මගේ රාජධානියයි. මම සුද්ධෝදන රජුරුවන්ගේ පුතණුවන්. මම මේ විමුක්තියක් සොයාගෙන යනවා. ඔබතුමා කැමති නම් මම මේ රාජ්‍යයෙන් භාගයක් උනත් දෙන්නම් කිව්වා. මට එහෙම එකක් වුණා නෑ. මම විමුක්තියක් සොයාගෙන යනවා කිව්වා. බිම්බිසාර රජුරෝ කියා හිටියේ, අනේ ස්වාමිනී, ඔබ වහන්සේට මේ ධර්මී ලැබුණොත් ආයමක් මිහිත වඩින්න අපිට කියා දෙන්න කිව්වා. ඊට පස්සේ හම්බ වුණා ආලකාරාම උද්දකරාම පුත්‍ර කියලා ආචාර්යවරු දෙදෙනෙක්. ඒ දෙදෙනාගෙන් ආලකාරාම ආචාර්යවරයා ආකින්චඤ්ඤායතන සමාධිය දක්වා දියුණු කරන හැටි කියලා දුන්නා. උද්දකරාම පුත්‍ර ආචාර්යවරයා නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා දියුණු කරන හැටි කියා දුන්නා. බොහෝම සුළු වේලාවකින් මේ සමාධිය දිනු කරගත්තා. නමුත් උන්වහන්සේට තේරෙන්න පටන් ගත්ත මේ මම මේ හොයන විමුක්තිය නෙවෙයි. ඒ ඉගැන්නිලිත් අතෑරියා, ඒ ආචාර්යවරු අතෑරියා. අතෑරලා මොකද කළේ? දිගින් දිගට ඇවිදගෙන ඇවිදගෙන යනකට හම්බ වුණා උරුවේල ජනපදයේ සේනානී නම් ගම අසල තිබෙන කඳු ගැටේ. කල්පනා කළා මෙතන බොහෝම හොඳයි පැවිද්දෙකුට. බොහෝම හොඳයි පැවිද්දෙකුට කියලා ඒ නීරංජනා ගන්තිරේ තපස් රකින්න පටන් ගත්තා. එතකොට මුණ ගැහුණා තවත් ශ්‍රමණයන් වහන්සේලා පස් දෙනෙක්. කවුද ඒ? කොණ්ඩඤ්ඤ භද්දී වප්ප මහානාම අස්සජි හඳුනාගත්තා. ඒ පස් දෙනා මහාන වෙලා තිබෙන්නේ කවුරුන් උදෙසාද? අනාගතේ පහළවන්නා වූ බුදුරජාණන් වහන්සේ නමකගින් බණ අසන්නෙමෝ කියන අදහසයි. දැනගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ කවුරු වෙනවද? මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේමයි ඒ බුදුරජාණන් වහන්සේ වෙන්නේ. උපස්ථාන කරන්න පටන් ගත්තා. අන්තිමේදී කල්පනා කළා, දැන් ඔක්කොම අතහැරලා එක පැත්තයි දිගටම යන්න තිබුණේ. මොකද්ද? ගිහි ජීවිතයේ ගත කරද්දී තිබුණා එක අන්තයක්. කාමසුඛල්ලිකාණු යෝගී අන්තේ. කාමසුඛෙහි ඇලි ගලි වාසය කිරීම අතහැරියා ඒක. පැවිදි ජීවිතයටපත් වුණාට පස්සේ ඊළඟ අන්තයට වැටුණා. අත්තිකිලමතාණු යෝගී අන්තය. ඒක පුරුදු කරන්න පටන් ගත්තා. ශරීරයට දුක් දුන්නා. කටු සයනයන්හි සයනය කළා. සමහර දිනවලදී උන්වහන්සේ ඉහළට හුස්ම අරගෙන හුස්ම පිට නොකර සිටිනවා. ඒකට කියන්නේ අප්‍රාණක ධ්‍යානය කියලා. අප්‍රාණක ධ්‍යානය කියලා කියන්නේ ප්‍රාණ හරණ තරමට වේදනාකාරී සමාධිය කියන එක. එබඳු ආකාරයට පීඩාවටපත් වෙනකොට ඒත් උන්වහන්සේ සම්පූර්ණ හිත දමණය කරගත්තා. ආහාර පාන සම්පූර්ණයෙන් අඩු කළා ආහාර නොගෙන ඉන්න තීරණය කළා. එතකොට දෙවිවරු ඇවිල්ලා කියා හිටියා, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආහාර නොගෙන ඉන්න එපා. ඔබ වහන්සේ ආහාර නොගෙන හිටියොත් අපි ඔබ වහන්සේගේ මේ රෝම කූපවලින් දිව්‍ය ඕජස් ඇතුල් කරනවා කිව්වා. එතකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කල්පනා කළා, එහෙම කළොත් මම ආහාර නොගෙනවා ඉන්න කාරණේ මුසාවක් වෙනවා. ඒ නිසා මම මුං ඇටයක් විතරක් වළගෙනවා. මේ ආකාරයට ශරීරයේ කුරුසෙවිලා යද්දි අර මහා පුරුෂ ලක්ෂණ ටික නොපෙනී ගියා. මහා පුරුෂ ලක්ෂණ වලින් කියන්නේ බොහෝ මහා පුරුෂ ලක්ෂණ තිබුණ අර ලස්සන net සංගලට මොකද වුනේ? උල්ලින්දක පතුලේ පේන වතුර සුවල්පයක් වගේ. ඒ වතුර සුවල්පින් පෙනෙන තරු එළියක් වගේ. ඇස් දෙක යටට ගිලුණා. උන්නාන්සේගේ ශරීරය අතගාති අර උඩට හැරුණු ලොම් ගැලවි ආවා. උන්නාන්සේගේ කුස අතගාති උන්නාන්සිට අහු වුණා පිටිකොන්ද. උන්නාන්සේගේ හිස රළි රළි ගැහුණා වීලී ගී ලබු ගෙඩියක් වගේ. උන්නාන්සේ වාඩි වෙනකොට උන්නාන්සේගේ උකුල්ලට දෙක ඔටිවෙකුගේ ඇට වගේ පොළොවේ වැදෙන්න ගත්තා. එහෙම දුෂ්කරතාවෙන් ඉඳලා උන්නති සිහිසන්නේතු වැද වැටෙනවා. තනියම කල්පනා කළා මේ ලෝකේ යමෙක් යම් දුෂ්කර ප්‍රතිපදාවකින් යමක් කළ යුතු නම් ඒ සියල්ල මා විසින් කරන ලද්දේය. මේනම් අවබෝධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට උන්නාසයට මතක් වුණා මං පුඩා අවදීදී කරපු භාවනාවක් තියෙනවා. දඹරුක්සවනේදී කුඩා අවදීදී භාවනාවක් කළා. වප්මගුල් දවසේ මතක් වුණා. ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්තා. භාවනාව කරගන්න බෑ. ශරීරේ දුර්වලයි. ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ කල්පනා කළා එහෙමනම් මේ ශරීරේ යැපෙන ප්‍රමාණයට ආහාරය ගත යුතුයි. අත්තකලිමතාන යෝගෙන් නිදහස් වුණා. හිමීට පාත්‍රෙත් අරගෙන සේනානී ගම්මානයේට පිඬුසිඟා වඩිද්දි පස්වග මහනුන් බලන් ඉඳලා කියන්න පටන් ගත්තා. වැරදුනා වැරදුනා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වැරදුනා. ඒකායන මාර්ගයේ අත්තකලිමතාන යෝගයයි. මේක වැරදුනා. දැන් ඉතින් අපිට මෙතුමන් ළඟ ඉඳලා පලක් නෑ. දැන් අපි අතහැරලා යමු. අතහැරලා ගියා. ඒව ඔක්කොම සිදු වෙලා තිබෙන්නේ පින්වතුනි සිදුවිය යුතු ආකාරයටමයි. ඔන්න උන්නාසි හුදකලා වුණා. දැන් ඔන්න කාය විවේකී සම්පූර්ණයෙන් ලැබුණා. දැන් ඉතින් බණ භාවනා කරන්න පටන් ගත්ත ටික ටික හරි ගියා. ටික ටික කාය නිරෝගී වෙනවා. විසක් පුන් පොහෝ දවසක් පැමිණුණා. සේනානි ගම්මානි සුජාතා සිටුදිය පූජා කළ කිරිපිඬු වළඳා ඒ ගඟෙන් එතර වෙලා මෙහා පැත්තේට වැඩම කළා. වැඩම කරද්දී කුසතන මිටි අරගෙන යන සොත්තිය බමුණා දැක්කා. දැකලා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේට බොහොම හොඳයි මේ කුසතන මිටි. මිටියට කියලා දුන්නා භාවනා කරන්න ආසනයකට හරිගස්ස ගන්න කියලා. මේ කුසතන අටමිටත් අරගෙන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිරංජනා ගඟින් මෙහා පැත්තට ගිහිල්ලා වටපිට හාත්පස විමසා බැලුවා. බලද්දී සුවිසල් ලෙස අතුපතර විහිදීගේ ඇස තුරුක තියෙනවා. මෙතන හොඳයි මං භාවනා කරන්න. එතන නිරංජනා ගඟ පැත්තට මුහුණලා ඒ ගස් සෙවනේ අර කුසතන ඇතුරුවා. අතුරුලා ඒ කුසතන උඩින් දෙපට සිවුර දැම්මා. දාලා පරයන්කේ බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා අදිෂ්ඨාන කරගත්තා කුමක්ද? ඒකාන්තයෙන්ම මේ ශරීරයේහි මස්ලේ වියලේවා. සම් නහරයට ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ වීරියකින් යම් පුරුෂ පරාක්‍රමයකින් යම් නිවනක් අවබෝධ කළ යුතුද ඒ අවබෝධ කරන අතුරු මම මේ අතහරින්නේ නැත කියලා. ඒ බෝසතාණන් වහන්සේ සංසාරේ කීවතාවක් නම් ওই විදිහට කළා නිකම්ම මරිලා පරලෝ යන්නේ නැද්ද? මේ ජීවිතේ වාසනාවට ලෝකයාගේ වාසනාවට ඒක සිදු වුණේ නැහැ. මොකද මහපුරුෂ ලක්ෂණයක් තියෙනවා උන්වහන්සේගේ. කාටවත් කිසිම විදියකින් ජීවිතාන්තරායක් කරන්න බෑ. උන්වහන්සේ දීර්ඝායුෂ ලැබනවා. ඒ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී උන්න භාවනා කරන්න පටන් ගත්තා. කුමක්ද? ආනාපානසති භාවනාව පටන් ගත්තා. එදා ගිරිමේකලා කියන අතුපිට නැගුණු පවිතු මාරයා මාර සේනාව සමග වට කරගන්න පටන් ගත්තා. පහාර පිට පහාර දෙන්න පටන් ගත්තා. ගර්ජනා කරන්න පටන් ගත්තා. භින්සනක දේවල් කරන්න පටන් ගත්තා. බිය තැතිගැනීම් කරන්න පටන් ගත්තා. ඔය ආසනේ නුඹට ඇති නැත. නුඹ නැගිටලා වහා පිටත් වෙනු කියා තර්ජනය කළා. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ පූරිත පාරමී ගුණ බල සහිතව වැඩ ඉදමින් මාර සේනාව මර්ධනය කරගනිමින් ආනාපාන සති භාවනාව දියුණු කරන්න පටන් ගත්තා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය දක්වා දියුණු වුණා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා තමන් වහන්සේ පැමිණි ගමන් මාර්ගයේ කොහොමද. ආපස්සට බලද්දී දැක්කා කල්ප ගණනාවක් මුළුල්ලේ පැමිණි දීර්ඝ ගමනක් තියෙනවා. උන්වහන්සේ දැක්ක බොහෝ දුර පුබ්බා කෝටින පඤ්ඤායති ආරම්භක කෙලවර දැක ගන්න විදියක් නැහැ. බොහෝ දුර සිට පැමිණෙන ගමනක් කල්ප කාලාන්තරයක් මුළුල්ලේ ඉපදීපදි මෙරි මෙරි එනවා. උන්වහන්සේට ඥානෙ පහළ වුණා. මොකද්ද? පුබ්බේ නිවාසානුසුති ඥානෙ. ඊළඟට උන්වහන්සේ මධ්‍යම යාමයේ හොයලා බැලුවා මේ ලෝකයේ අනිසතුන්ටත් මෙවැනි ස්වභාවයක් පවතිනවාද? දෙවියන්, බඹුන්, මිනිසුන්, අසුරයන්, ප්‍රේතයන් ආදී සෑම ලෝ සතුන් දිහාම බලද්දි දැක්කා කර්මානුරූපවමයි සත්‍යං චුතවන්නේ. කර්මානුරූපවමයි උපදින්නේ. සැපසහගත කර්මයන් කරලා ඒ චුත වෙලා ඉපදිලා සැප දුක් විඳිනවා, සැප විඳිනවා. දුක්සහගත කර්මයන් කරලා චුත වෙලා දුක්ඛිත උපත් ලබාගෙන දුක් විඳිනවා. මේ කර්ම චක්‍රය කරත්තරෝදය කඩෑනියෙන් හිර වෙලා තිනවා වගේ මේ සත්වයා කර්මයේ නැමැති කඩෑනියෙන් හිර වෙලා තිනවා නිදහස් වෙන්න බැරුව. ඉතින් මේක අවබෝධ කරගත් උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් උන්වහන්සේට අවබෝධ වුණා මොකද්ද? මේ ජරා මරණ වලට හේතුව ඉපදීමයි. මේ ඉපදීමට හේතුව භවයයි. භවයට හේතුව උපාදානයයි. උපාදානයට හේතුව තණ්හාවයි. තණ්හාවට හේතුව විඳීමයි. විඳීමට හේතුව ස්පර්ශයක් තිබීමයි. ස්පර්ශයට හේතුව ආයතන හයක් තිබීමයි. ආයතන හය හටගන්න හේතුව නාම රූප තිබීමයි. නාම රූප හටගන්න හේතුව විඥානයේ තිබීමයි. විඥානයේ තිබෙන්න හේතුව සංස්කාර තිබීමයි. සංස්කාර පවතින හේතුව අවිද්‍යාව නම් වූ චතුරාරි සත්‍ය අවබෝධ නොවීමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට නිවැරදි වෙන්න පටන් ගත්තා ජරා මරණ නිරුද්ධ වෙනවා ඉපදීමක් නැත්නම්. ඉපදීම නිරුද්ධ වෙනවා භවයක් නැත්නම්. භවය නිරුද්ධ වෙනවා උපාදාන නැත්නම්. උපාදාන නිරුද්ධ වෙනවා තණ්හාව නැත්නම්. තණ්හාව නිරුද්ධ වෙනවා විඳීම නැත්නම්. විඳීම නිරුද්ධ වෙනවා ස්පර්ශය නැත්නම්. ස්පර්ශය නිරුද්ධ වෙනවා ආයතන හය නැත්නම්. ආයතන හය නිරුද්ධ වෙනවා නාම රූප නැත්නම්. නාම රූප නිරුද්ධ වෙනවා විඥානය නැත්නම්. විඥානය නිරුද්ධ වෙනවා සංස්කාර නැත්නම්. සංස්කාර නිරුද්ධ වෙනවා අවිද්‍යාව ඉතිරි නැතු නිරුද්ධ වීමෙන්. අවබෝධයෙන් පටන් ගත්තා චතුරාරි සත්‍ය ධර්මය. අවබෝධ වෙලා පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙලා හිමිදිරි උදෑසන වෙනකොට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී සියලු ආශ්‍රවෙන් ප්‍රහාණය කරලා සියලු උපාදාන, සියලු තෘෂ්ණා ප්‍රහාණය කරලා, සියලු සංයෝජන ප්‍රහාණය කරලා, සියලු කර්ම ක්ෂය කරලා ආසවක්ඛේ ඥානෙ ලබාගෙන මේ මහා භද්‍ර කල්පේ පහළ වී වදාළ හතරවෙනි බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ පළමුවෙනි ධර්ම දේශනාව පැවැත්වේ බරණස් හිසිපතන මිගදායෙහි පස්සග ශ්‍රමණයන් වහන්සේලාට. ඒ පස්සග භික්ෂුන් වහන්සේලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ භික්ෂුන් වහන්සේලා අතුරින් පළමුවෙන්ම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිස අතර තුන් දිනක්ව පිණ්ඩපාතේ වඩිනවා. ඒ තුන්නම ගෙනින්නාව පිණ්ඩපාතින් හය නමම යැපෙනවා. මේ වගේ තමයි සතිය මුරුල්ලේ ධාම් දේශනා කළා, බණ භවනා දිනු කළා. හත්වෙනි දින ඒ පස්සග භික්ෂුන් වහන්සේලා රැස් කරලා පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා කරුණ පැහැදිලි කරන දේශනාව කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ දෙවන දේශනාවන අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. උන්වහන්සේගේ පළවෙනි දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. ලෝකීට රහතන් වහන්සේලා පස් නමක් ඒ දේශනාවෙන් බිහි වුණා. තින්පසු ටිකෙන් ටික මේ රහතන් වහන්සේලා බිහි වෙලා සුළු කලකදී රහතන් වහන්සේලා 60 නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සමග 61 නමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියා හිටියා, මහණෙනි සැරිසරා වඩින්න. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුසානං. දේ මිනිසුන්ට යහපත හිතසුව පිණිස සැරිසරා වඩින්න. දේසේත භික්ඛවේ ධම්මං, මහණෙනි ගිහින් ධර්මයේ දේශනා කරන්න. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවලං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. මේ පිරිසුදු නිවන් මඟ මුලමදාග පිරිසිදු පාරිසුද්ධ නිවන් මඟ කියාගෙන යන්නේ. සම්ති භික්ඛවේ අපරජක්ක ජාතිකා, මහණෙනි කිලිස් අඩුවයි ලෝකේ ඉන්නවා. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති, මේ ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි වුණොත් පිරිහි යනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ, මේ ධර්මයේ කියාගෙන යනකොට අවබෝධ කරගන්නාය පහළ වෙනවා කියලා. එතම් පටන් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ දඹදිව තලයේ සිසාරා, ඒ සිරිපතු රිදනා තුරුපා ගමනින් වැඩම කළා. නුයිකාකාරේ ලාභ සත්කාර කීති ප්‍රශංසා, ඒ වගේම නිନ୍ଦා අපහාස ආදී අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ මහා ශෛලමේ පර්වතයක් නොසලී සිටිනවා වගේ නොසලී සිටිමින් මේ ලෝක සත්‍යයට දහම් අමාවැසි වස්සමින් ගත කළා. බුදුරජාණන් වහන්සේ එදා වැඩ හිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. එදා අජාසත් රජතුමා වස්සකාර සුනීද කියන අමාත්‍යවරු කතා කළා. වස්සකාර අමාත්‍යවරයා කතා කළා කියනවා, වස්සකාර බ්‍රාහ්මණය, ඔබ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්න. ගිහින් මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න. නිරෝගී බව සුවපහසුවත් විමසන්න. ඔබ මේ කරුණ කියන්න, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මගදේශර අජාසත් රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වඳිනවා, නිරුක් නිරෝගී බව අසනවා. ඒ වගේම ස්වාමීනි ඒ මගදේශර අජාසත් රජතුමා මෙහෙම කියනවා, මේසා මහා ඉරිදිමත් වූ වජ්ජීන් ආක්‍රමණය කරන්න කල්පනා කරන බව, වජ්ජීන් යටත් කරන්න කල්පනා කරන බව කියන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් පවසනවාද ඔබ ඇවිල්ලා කියන්න. ඊට පස්සේ ඒ වස්සකාර මහා අමාත්‍යතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අජාසත් රජතුමාගේ වන්දනාවයි මේ වඳින්නේ. අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේගේ නිරෝගීකම පාසු වීරණි සපදුක් අසනවා. ඒ වගේම ස්වාමීනි අජාසත් රජතුමා කියනවා, මම නම් මේසා මහා ඉරිදිමත් වූ වජ්ජීන්ව පරදවලා වජ්ජි දේශය ආක්‍රමණය කරනවා කියලා. පින්වතුනි එවලේ ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේට පවන් සල්ලමින් හිටියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අහනවා, ආනන්දේ ඔබ අහලා තියෙනවද මේ වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා කියලා? ස්වාමිනී මම අහලා තියෙනවා නිතර නිතර රැස් වෙනවා කියලා. ආනන්දේ නිතර නිතර රැස් වෙනවා කියන කරුණ අපරිහානීය ධර්මයක්. මේ වජ්ජීන් මේ අපරිහානීය ධර්මයේ ආරක්ෂා කරන තුරු දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්දේ ඔබ අහලා තියෙනවද මේ වජ්ජීන් සමගිව රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව මේ ධර්ම කටයුතු මේ තම තමන්ගේ කටයුතු කරගන්නවා කියලා? ස්වාමීනි මං අහලා තියෙනවා සමගිව රැස් වෙනවා, සමගිව සාකච්ඡා කරනවා, සමගිව විසිර යනවා කියලා. ආනන්දේ ඔවුන් සමගිව රැස් වෙන තුරු, සමගිව සාකච්ඡා කරන තුරු, සමගිව විසිර යන තුරු ඔවුන්ගේ අභිවෘද්ධියක් මිසක් ඔවුන්ට පිරිහීමක් සිදුවන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද ඔබ අහලා තියෙනවද වජ්ජී නොපැනවුණු දේ පණවන්නේ නැහැ, පණවන ලද දේ වෙනස් කරන්නේ නැහැ. ඒ පෞරාණික චාරිත්‍ර, පෞරාණික නීති ශාස්ත්‍රය ඒ ආකාරයෙන් අනුගමනය කරන බව ස්වාමිනි මං අහලා තියෙනවා. පණවන ලද නීති ආරක්ෂා කරනවා, අලුතින් නීති නොපනවනවා, පෞරාණික නීති සම්පූර්ණයෙන් ආරක්ෂා කරනවා කියලා. ආනන්දේ යම්තාකල් අලුතින් යමක් පණවන්නේ නැද්ද? පණවන ලද්දා වූ නීති ආරක්ෂා කරනවාද? පෞරාණික නීති රීති ආරක්ෂා කරනවාද? ඔවුන්ට දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්ද බහලා තියෙනවද මේ වජ්ජීන් අතර මහලු වජ්ජීන්ට, ඒ වැඩිමහල්ලන්ට සත්කාර සම්මාන ගරුකාර කිරීම, ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිපදීම මේ වජ්ජීන් තුල තියෙනවා කියලා ස්වාමිනී මං අහලා තියෙනවා. මේ වජ්ජීන් වැඩිමහල්ලන්ට ගරු කරනවා, සත්කාර සම්මාන කරනවා, ඒ වගේම මේ වැඩිමහල්ලන්ට සවන් දෙනවා කියලා. ආනන්දේ යම්තාකල් වජ්ජීන් වැඩිමහල්ලන්ට සත්කාර සම්මාන ගරුකාර කරයිද, සවන් දෙයිද, ඒතාකල් දියුණුවක් මිසක් පිරිහීමක් නම් සිදුවන්නේ නැත කියලා. ඊළඟට අහනවා ආනන්දේ වහලා තියෙනවද මේ වජ්ජීන් තමන්ගේ කාන්තා පාර්ශවයට, කුල කුමාරීන්ට, කුල ස්ත්‍රීන්ට ගෞරව සම්මාන දක්වන, සැලකිලි සම්මාන දක්වනවා කියලා බහලා තියෙනවද ස්වාමිනි මං අහලා තියෙනවා. යම් කුල ස්ත්‍රීන්, යම් කුල කාන්තාවන්, කුමාරිකාවන් සිටිද්ද ඔවුන්ට ගෞරව සම්මාන දක්වනවා, ඔවුන්ට පහසුවෙන් ජීවත් වෙන සලස්සනවා කියලා. ආනන්දේ යම්තාකල් මේ වජ්ජීන් මේ තමන්ගේ කුල ස්ත්‍රීන්ට, කුල කුමාරිකාවන්ට සලකයිද, සම්මාන දක්වයිද, ගරුකාර කරයිද, ඒ තාකල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්දේ බහල තියෙනවද මේ වජ්ජීන් අභ්‍යන්තර බාහිර යම් පූජ්‍ය ස්ථාන ඇද්ද, ඒ පූජ්‍ය ස්ථානවලට සත්කාර සම්මාන ගරුකාර දක්වන බව ස්වාමිනී මං අහලා තියෙනවා. ඒ පූජ්‍ය ස්ථානවලට සත්කාර සම්මාන දක්වන බව ආනන්ද යම්තාක් ආගමික සිද්ධාස්ථානවලට සත්කාර සම්මාන ගෞරව දක්වයිද, ඒතාක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ, දියුණුවක්ම ඇතිවන්නේ. ආනන්දේ වහලා තියෙනවද වජ්ජීන් තමන්ගේ විජිතයට වැඩමවන්නා වූ රහතන් වහන්සේලාට, භික්ෂුන් වහන්සේලාට ආරක්ෂාව දක්වනවා, පහසුකම් සලසනවා, ඒ වගේම තමන්ගේ විජිතයට නොවැඩින ලද්දා වූ ස්වාමින් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා, රහතන් වහන්සේලා වැඩමවා ගන්න උත්සාහවන්ත වෙනවා කියලා ස්වාමිනී මං අහලා තියෙනවා. වජ්ජීන් රහතන් වහන්සේලා වැඩමවා ගන්න උත්සාහ කරනවා, වැඩ සිටිනව රහතන් වහන්සේලාට සත්කාර සම්මාන දක්වනවා කියලා. ආනන්දේ යම්තාකල් මේ වජ්ජීන් තමන්ගේ දේශයට නොවැඩින ලද්දා වූ රහතන් වහන්සේලා වැඩමවා ගන්නවාද? වැඩින ලද්දා වූ රහතන් වහන්සේලාට සුවසේ වාසය කරන්න පහසුකම් සැලසෙනවාද? දියුණුවක් මිසක් පිරිහීමක් නම් ඇති වෙන්නේ නැහැ කියලා. එවලේ වස්සකාර බ්‍රාහ්මණයා දිහා බලලා බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් බ්‍රාහ්මණයේ ඒ කාලේ මා හිටියේ විශාලා මහනුවර සාරන්දද චෛත්‍යස්ථානයේදී. එහිදී මේ වජ්ජි පිරිස කැඳවල මම මේ අපරිහානීය ධර්ම දේශනා කළා. එතකොට මේ වජ්ජීන්ට සප්ත අපරිහානීය ධර්ම දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ විසින්. කොහේදීද? සාරන්දද චෛත්‍යස්ථානයේදී. එදා ඉඳලා මේ වජ්ජී මේ අපරිහානීය ධර්ම ආරක්ෂා කරනවා කියන බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් බ්‍රාහ්මණ, එහෙමනම් මේ වජ්ජීන්ව කවදාවත් ඔය ක්‍රමයට හානි කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඇත්තන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊට පස්සේ වස්සකාර බ්‍රාහ්මණයා කියනවා, ස්වාමීනි මේ කරුණු හතින් එක කරුණක් තිබුණත් දියුණු වෙනවාමයි, පිරිහීමක් නම් ඇතිවන්නේ නැහැ. ඒ නිසා කවදාවත් යුද්ධ කරලා නම් මේ වජ්ජී දේශයේ ආක්‍රමණය කරන්න බෑ. ආක්‍රමණය කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ තෑගි බෝව දීලා, එහෙම නැත්නම් මිත්‍ර ભેද කළ විතරයි කියලා කියන ස්වාමීනි, අපිට වැඩ කරන්න තියෙනවා, අපිට කාලේ අවශ්‍යයි, ඒ නිසා අපි යනවා කියලා වන්දනා කරලා පිටත් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාලා, පින්වත් ආනන්දේ, රජගහනුවර යම්තා භික්ෂුන් වහන්සේලා සිටිනවා, දේශීය භික්ෂුන් වහන්සේලාවම උපස්ථාන ශාලාවට රැස් කරන්න. විසේ ස්වාමීනි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න ආනන්ද ස්වාමින් වහන්සේ සියලු භික්ෂුන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් කළා. බුදුරජාණන් වහන්සේ ඔන්න සප්ත අපරිහානී ධර්ම දේශනා කරන්න පටන් ගත්ත භික්ෂුන් වහන්සේලාට. මහණෙනි යම්තා භික්ෂුන් වහන්සේලා නිතර නිතර රැස් වෙයිද? නිතර නිතර රැස් වෙලා එකතු වෙලා වැඩ කරයිද? ඒ තාක්කල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්ද යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා සමගිව රැස් වෙලා සමගිව සංඝ කර්ම කරනවාද සමගිව විසර යනවාද ඒ තාක්කල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්දේ යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා පණවන ලද්දා වූ ශික්ෂාපද ආරක්ෂා කරනවාද නොපණ ලද්දා වූ ශික්ෂාපද අලුතෙන් පණවන්නේ නැද්ද? ඒ තාක්කල්ම දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්ද යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා ධර්මදර විනයදර චිර රාත්‍රඥ වූ භික්ෂුන් වහන්සේලා සංඝ පීතෘන් වහන්සේලාට ගෞරව සම්මාන දක්වද්ද උන්වහන්සේලා පින්නන්නා වූ නිවන් මගින් හැසිරෙද්ද ඒ තාක්කල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්ද යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා මේ පුනර්භවය ඇති කරන්නා වූ යම් තෘෂ්ණාවක් ඇද්ද මේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියන මේ තෘෂ්ණාවට වසඟ නොවි සිටිද්ද ඒ තාක්කල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ආනන්දේ යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා කියන මහණෙනි යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය සේනාසනවල බණ භවනා කිරීමේ අපේක්ෂාව ඇතුව වාසය කරද්ද ඒ තාක්කල් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම ආනන්ද යම් තාක් භික්ෂුන් වහන්සේලා තමන්ගේ අසපෝලට නොවැඩපු සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා වඩමවා ගන්න අපේක්ෂාවක් ඇද්ද? ඒ වගේම වඩමවන ලද්දා වූ සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා සුවසේ වඩා හිඳුවද්ද ඒ තාක්කල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. මහණෙනි යම් තාක් භික්ෂුන් අතර මේ අපරිහානීය ධර්ම දකින්න ලැබෙයිද ඒ තාක්කල් දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ව්‍යාකාරයේට අපරිහානීය ධර්ම හතබැගින් 42ක් දේශනා කරනවා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ බහුල වශයෙන් අනුශාසනා කරන්න පටන් ගත්තා. ඉති සීලං මේ තමයි සීලය. ඉති සමාධි මේ තමයි සමාධිය. ඉති පඤ්ඤා මේ තමයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහඵලෝ හෝති මහානිසංසෝ. සීලය තුල දියුණු කරන්නා වූ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතා පඤ්ඤා මහඵලා හොಂತಿ මහානිසංසා. සමාධිය තුල ප්‍රගුණ කරන්නා වූ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාව තුල ප්‍රගුණ කරන්නා වූ සිත සම්මදේව ආසවේහි විමුච්ඡති මනාකොට ආශ්‍රයන්ගෙන් නිදහස් වෙනවා. කවර ආශ්‍රයන්ගෙන්ද යත් කාමාශවා භවාශවා අවිජ්ජාශවා. කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රයන්ගෙන් නිදහස් වෙනවා කියලා මේ නිතර නිතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පටන් ගත්ත සීල සමාධි පඤ්ඤා කියන මේ ත්‍රිශික්ෂාව ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ රජගහනුවර සතුටින් වැඩ ඉඳලා ආනන්ද හාමුදුරන්ට වදාලා, ආනන්ද අපි දැන් මේ හිටිය ඇති, අපි යමු අම්බලට්ටිකාවට. අම්බලට්ටිකා කියන නගරයට ගිහිල්ලා ඒ නගරේ රාජකාගාරේ වැඩ හිටියා. ඒ රාජාගාරේ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ අලි අලි දේශනා කළේ අර ධර්මයේමයි. කුමක්ද? මේ තමයි සීලය, මේ තමයි සමාධිය, මේ තමයි ප්‍රඥාව. සීලෙන් දියුණු කළ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් දියුණු කළ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්‍රඥාවෙන් දියුණු කළ සිත මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්දේ අපි දැන් මේ අම්බලට්ටිකාවේ හිටියා ඇති. අපි දැන් පිටත් වෙමු නාලන්දාවට. නාලන්දා කියන නගරයට පිටත් වෙලා නාලන්දා නගරයේ පාවාරික කියන අඹවණේ වැඩ සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ පාවාරික අඹවණේ භික්ෂු සංඝයා පිරිවර වැඩ සිටින හැටි දැකලා මහත් ප්‍රීතිය හටගත්තා උන්වහන්සේ තුල. හට අරගෙන බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම මෙන්න මේ විදියටයි පැහැදිලා සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන. නචාහු නච භවිස්සති නචේතරහි විජ්ජති අඤ්ඤෝ සමනෝවා බ්‍රහ්මනෝවා භගවතා භීයෝ භින්්‍යතරෝ යදිදං සම්බෝධියಂತಿ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අතීතේවත් අනාගතේවත් වර්තමානියවත් මේ උතුම් අවබෝධය තුල බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙක් නම් මේ දෙවියන් බමුන් මිනිසුන් අතර මම නම් දකින්නේ නෑ කියලා කිව්වා. බොහොම උදාන වාක්‍යයක් පහල කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, උලාරාඛෝ තේ අයං සාරිපුත්ත ආසභී වාචා භාසිතා. සාරිපුත්තේ, ඔබ මහා ශ්‍රේෂ්ඨ වචනයක් ප්‍රකාශ කළේ. ඒකංසෝ ගහිතෝ සීයනාදු නදිත, ඔබ මේ සිංහනාදයක් කළේ. මොකද්ද ඔබ කරපු සිංහනාදේ? අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ මෙතරම් අවබෝධයකින් යුතු කෙනෙක් බුදුරජාණන් වහන්සේට වඩා වැඩි වූ අවබෝධයකට කෙනෙක් නම් දැකල නැත කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්දේ, අතීතයේ වැඩ ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේලා. එතකොට ඔබ අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා ගැන ඔබේ හිතින් ඔබ පිරිසිඳ දැක්කද? ඔබ පිරිසිඳ දැකලාද මෙහෙම කියන්නේ, අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ඒ දැනුම නැහැ. සාරිපුත්තේ, අනාගතයේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙනවා. අනාගතයේ පහළවන්නා වූ බුදුරජාණන් වහන්සේලා ගැන ඔබේ හිතින් ඔබ දැකලාද මේ කරුණ මේ ප්‍රකාශ කරන්නේ? අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒකත් නැහැ. සාරිපුත්තේ, වර්තමානයේ වැඩ සිටින්නා වූ බුදුරජාණන් වහන්සේ තමයි මම. මේ මා තථාගතයන් වහන්සේ මේ ආකාර සීලාදී ගුණ ධර්ම වලින් යුක්තයි, මේ ආකාරයේ ප්‍රඥාවෙන් යුක්තයි, මේ ආකාර විමුක්ත සිතකින් යුක්තයි කියලා මගේ සිත ඔබේ සිතින් පිරිසිඳ දැකලාද මේ කියන්නේ? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මං එහෙම දන්නෙත් නෑ. එහෙමනම් සාරිපුත්ත, කොහොමද ඔබ මෙවැනි සිංහනාදයක් කළේ කියලා ඇහුවා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අතීතයේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේලා ගැන, අනාගතයට පහළවන්නා වූ බුදුරජාණන් වහන්සේලා ගැන, වර්තමානයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ගැන මට ඥානයක් නැහැ. දැන් එතකොට බලන්න පින්වතුනි, සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා අතීතයේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේලා ගැන හෝ, අනාගතයේ පහළ බුදුරජාණන් වහන්සේලා ගැන හෝ, වර්තමානයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ගැන හෝ ඥානයක් නැහැ කියලා. එහෙනම් මේ දැන් ඉන්න එකද මේක ඇතුලේ ඉන්නේ? දැන් එක එකව කියනෝනේ බුදුරජාණන් වහන්සේ ගැන. දැන් බලන්නනේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර, සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයි වගේ ආකල්පයකින්ද හිටියේ? උන්වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා, ස්වාමීනි, මට මෙන්න මෙහෙම ආකාරයේ වැටහීමක් තියෙනවා. එක රජෙකුට නගරයක් තියෙනවා කියලා හිතමු. මේ නගර වටේටම තියෙනවා ප්‍රාකාරයක්. මේ නගරෙට ඇතුළු වෙන එකම එක දොරටුවක් තියෙනවා. මේ දොරටුවේ ඉන්නවා බොහොම ඥානවන්ත දොරටු පාලෙක්. අවබෝධයෙන්මයි දන්න අය ඇතුළට ගන්නවා, නොදන්න අය එළියට දානවා. මෙයා දවසක් මේ ප්‍රාකාර වටේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනට මෙයා කල්පනා කරනවා, බලල් පැටියෙකුට රිංගන්න සිදුරක් මේ ප්‍රාකාරේ නෑ. ඒකාන්තියම මේනම් ආරක්ෂිත පෞරකින් යුතු නගරයක්මයි. ස්වාමීනි, ඒ වගේ මට අදහසක් ඇති වුණා. මොකද්ද? අතීතයේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා හිටියා නම්, අනාගතයේ පහළ වෙනවා නම්, වර්තමානයේ බුදුවරු පහළ වෙනවා නම්, යම් සතර සතිපට්ඨාන ධර්මයක් ඇද්ද? මේ සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවල සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපෙක්ඛා කියන සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරලා ඒ අවබෝධයේ මතම තමයි අරහත්ත්වයට සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ කියන අදහස ස්වාමීනි මට ඇති වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රකාශය ගැන සන්තෝෂ වුණා. බුදුරජාණන් වහන්සේ එදාත් භික්ෂු සංඝයා අමතා වදාළේ මොකද්ද? මහණෙනි මේ තමයි සීලය, මෙයයි සමාධිය, මෙයයි ප්‍රඥාව. සීලෙන් ප්‍රගුණ කරන ලද්දා වූ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් ප්‍රගුණ කරන ලද්දා වූ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්‍රඥාවෙන් ප්‍රගුණ කරන ලද්දා වූ සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒ කාමාශ්‍රවයන්ගෙන්, භවආශ්‍රවයන්ගෙන්, අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඊරවසි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දි අපි නාලන්දාවේ සිටි ඇති. දැන් අපි යමු පාටලී කියන ගමට. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග පාටලී ගමට වැඩියාම පාටලී ගම්වාසීන්ට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩම කළා කියලා ආරංචි වෙලා ඒ පාටලී ගම්වාසීන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ ගමේ තියෙන ආවසතාගාරයක්, අපේ ගමේ තියෙන ප්‍රධාන ශාලාවක් අපි විවෘත කළා නෑ තාම. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක පළමුවෙන්ම පරිභෝග කරන සීක්වා භික්ෂු සංඝයා සමග. ඉතින් බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළි අරගෙන එදා ඒ ශාලාවට වැඩම කළා. ශාලාවේ මැද කණුවේ බුදුරජාණන් වහන්සේ මැද කණුව ළඟ හේතු වෙලා ශාලාව ඉදිරිපසට මුණලා වාඩි වුණා. ඒ භික්ෂුන් වහන්සේලා ඊට පිටුපසින් ඒ පිටුපස බිත්තියට පිටුපාලා ඉදිරිපසට මුණලා වාඩි වුණා. ඊට පස්සේ පාටලී ගාමයේහි ඒ උපාසක උපාසිකා පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දා ඒ උපාසකවරුන්ට කියනවා, පාටලී ගාමේ උපාසකවරුන්ට පින්වත්නි, දුස්සීල කෙනෙකුට දුස්සීලයාට දුස්සීල විපත්ති පහක් තියෙනවා. කීයක් තිබෙනවාද? පහක් තිබෙනවා. දුස්සීල කෙනා දුස්සීල භාවය නිසාම තමන්ගේ කටයුතු හරියට අංග සම්පූර්ණව කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? තමන් හරි හම්බ කරපු දේවල් ඔක්කොම අඩාල වෙලා නැති නාස්ති වෙලා යනවා. ඒක තමයි පළවෙනි සීල විපත්තිය. දුස්සීල කෙනාගේ දෙවෙනි සීල විපත්තිය තමයි පවිතු ලාමක අපකීර්ති ගෝසාවක් පැතිරෙනවා. මෙයා මේ ආකාරයේ පාපතර පුද්ගලයෙක් කියලා. දුස්සීලයාගේ තුන්වෙනි සීල විපත්තිය තමයි යම් සිල්ලක් පිරිසක් මැද්දට, යම් සිල්ලක් ක්ෂත්‍රිය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, ශ්‍රමණ පිරිසක් ඇද්ද මේ පිරිස මැද්දට විසරදව යන්න බෑ. තටිගණෙමින් තමයි යන්න තියෙන්නේ. මේක තමයි තුන්වෙනි සීල විපත්තිය. දුස්සීලයාගේ හතරවෙනි සීල විපත්තිය තමයි මරණාසන්න වෙනකොට සිහිය නැතු යනවා, සී කල්පනාව නැතු යනවා, සී මුලා වෙලා මරණයටපත් වෙනවා. දුස්සීල කෙනාගේ පස්වෙනි සීල විපත්තිය තමයි කායස්ස බෙහෙදා පරම් මරණ අපායන් දුග්ගතින් විනිපාත නිරයන් උපජ්ජති. කායිබිදී මරණින් මැත්තේ අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. මෙන්න මේ කරුණු පහ දුස්සීලයාගේ සීල විපත්ති. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, සීලවන්තයාගේ සීල සම්පත් පහක් තිබෙනවා. සීලවන්ත කෙනාගේ අප්‍රමාදී ජීවිතය නිසා මහත් වූ භෝගස්කන්ධයක් උපදිනවා, ධනවත් කෙනෙක් බවට පත් වෙනවා. සීලවන්තයාගේ සිල්ලත් බව නිසා කල්යාණ කීර්ති ශබ්දයක්, යශෝරාවයක් පැතිරෙනවා, මියා සිල්වත් කෙනෙක් කියලා. සීලවන්තයාගේ සීල සම්පත්තිය නිසා යම් සිල්වත් පිරිසක් මැද්දට, ක්ෂත්‍රිය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, ශ්‍රමණ පිරිසක් වේවා, ඒ මැද්දට විසරදව ගමන් කරනවා. එවගේම සීලවන්තයාගේ ඒ හතරවැනි සීල සම්පත්තිය තමයි මරණයට පත් වෙන මොහොත දක්වාම සිහිය පවතිනවා. සිහි නොමුලාව, සිහි මුලා නොවි මරණයට පත් වෙනවා. සීලවන්තයාගේ සීල සම්පත්තිය තමයි කායස්ස බෙහෙදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. කාය බිදී මරණයට පත් වීමෙන් පසු ඔව් සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපත ලැබෙනවා. මෙන්න මේ සීල සම්පත් පහත්, සීල විපත්ති පහත් බුදුරජාණන් වහන්සේ වදාළා. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේලා වහන්සේ බොහෝ කාලයක් ඒ ධර්ම කතාවෙන් කල් ගෙවලා ඊට පස්සේ පාටලි ගාමයේ ඒ උපාසකවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තිබිච්ච හිස් කුටියේ උන්වහන්සේ වැඩියා. උන්වහන්සේ වැඩලා උන්වහන්සේ භාවනා කරනකට පේනවා සුනීද වස්සකාර කියන මගධ මහ අමාත්‍යවරු මේ වජ්ජී දේශය ආක්‍රමණය කරන්න කියලා ගංගාන නදී අයිනේ නගරයක් නිර්මාණය කරනවා මේ පාටලි කියන ගමෙන්. මේ නගරේ නිර්මාණය කරනකට බුදුරජාණන් වහන්සේ දිවසින් පේනවා දැන් මේ නගරයට මේ දෙවිවරු අරගන්න ආකාරය. බුදුරජාණන් වහන්සේ දකිනවා සමහර දෙවිවරු දහස් ගණන් විමාන හදාගන්නවා අලුත් අලුත් තැන්වල. මහේසාක්‍ය දෙවිවරු යම් ප්‍රදේශයක විමාන ගන්නවාද මහේසාක්‍ය ධනවත් පිරිසට ඒ ප්‍රදේශයේ ගෙවල් හදන්න හිතෙනවා. මධ්‍යම අනුභව සම්පන්න දෙවිවරු යම් ප්‍රදේශයක අරක් ගන්නවාද ඒ ප්‍රදේශයේ මධ්‍යම ප්‍රමාණයේ නිවාස හදන්න හිතෙනවා. ඒ වගේම ශීන වූ අනුභව ඇති දෙවිවරු යම් ප්‍රදේශයක අරක් ගන්නවාද ඒ ප්‍රදේශයේ දිළුදු අයට ගෙවල් හදන්න හිතෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දැකලා කල්පනා කරනවා මේ සුනීද වස්සකාර අමාත්‍යවරු මේ පාටලි ග්‍රාමයෙහි පාටලි පුත්‍ර කියන නගරය හදන්නේ මේ දිව්‍යුත් එක්ක කතා බස් කරලා සාකච්ඡා කරලා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනනට පහවදා කියනවා ආනන්දේ මේ තාවතිස්ස දිව්‍යුත් එක්ක කතා කරලා කරනවා වගේ මේ සුනීද වස්සකාර අමාත්‍යවරු මේ පාටලි ග්‍රාමයෙහි නගරයක් මවනවා. කියන ආනන්දේ මේක දිවසින් මම දැක්කා. මේ නගරයේ අනාගතයේ යාවත ආනන්ද ආර්යයන් ආයතන යම්තාක් ආර්යයන් වහන්සේලා නිතර නිතර සැරිසරද්දී ඉබඳු තැනක් වෙනවා. යාවත වනිප්පතු යම්තාක් වාණිජ නගරයක් වෙනවද ඉබඳු තැනක් වෙනවා. නමුත් මේක අග්‍ර නගරේ වෙනවා මේ පාටලි පුත්‍ර නගරය. නමුත් ආනන්දේ මේ නගරයට අනුතුරු තුනක් තියෙනවා. එක්ක ගින්නෙන්, එක්ක ජලයෙන්, එක්ක මිත්‍ර භේදයෙන් අනුතුරු සිදුවෙලා මේ නගරය කඩා කප්පල් දෙනවා. බුදුරජාණන් වහන්සේ බැහැදකින්ද පසුවදා සුනීද වස්සකාර අමාත්‍යවරු පැමිණුණා. පැමිණිලා ආරාධනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හෙට දවසේ දානේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දානේට වඩින්න මේ දානි වළඳන්න ආරාධනා කළා බඩමු කරන්න කියලා. අද දවසේ දානෙට ආරාධනා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ සුරීද වස්සකාර අමාත්‍යවරුන්ගේ භවනයේට භික්ෂු සංඝයා සමග වැඩම කළා. ඒ දාන දීලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා වලින් අනුශාසනා කළා. යස්මින් පදේසී කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තිත්ත භෝජිත්වා සඤ්ඤතේ බ්‍රහ්මචාරයෝ. යම් ප්‍රදේශයක නුවණැති අය ඉන්නවනම් සංවර වූ ඉඳුරන් ඇති, ශාන්ති ඉඳුරන් ඇති බඹසර සිල් සුරකින සිල්වතුන්ට දන් වළඳවලා යාතත්ථ දේවතාසුං තාසං දක්ඛින මාදිසේ තාපෝජිතා පූජයන්ති මානිතා මානයන්ති නං. ඊට පස්සේ යම් දෙවිවරු සිටින්නම් ඒ දෙවිවරුන්ට දක්ෂිනාවක් හැටියට ඒ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු පෙරලා ඒ පිරිසට ගෞරව කරනවා. ගෞරව ලැබූ දෙවිවරු ඒ පිරිසට පෙරලා සත්කාර සම්මාන කරනවා. තතෝ නං අනුකම්පಂತಿ මාතා පුත්තං වෝරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. මවක් දරුවෙක් රකින්නවා වගේ ඊට පස්සේ මේ දෙවිවරු විසින් ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන්නා වූ කෙනාව ආරක්ෂා කරනවා. ඊළඟට ඒ සුනීත වස්සකාර අමාත්‍යවරු බුදුරජාණන් වහන්සේ වැඩමවද්දී මුන්නහන්සේ පසුපසින් වැඩියා. වැඩලා ඒ සුනීත වස්සකාර අමාත්‍යවරු කතා වුණා, අද යම් කිසි ద్వාරයකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එළියට වඩීද, අපි ඒ ద్వාරයට නම දානවා ගෞතම ద్వාරය කියලා. යම් කිසි තීර්ථයකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගංගා නදියෙන් එතෙරට වඩිනවාද, අපි ඒ තීර්ථයට නම දානවා ගෞතම තීර්ථය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් ద్వාරයකින් එළියට වැඩියාද, ඒ ద్వාරයට නම වැටුණා එදා ගෞතම ద్వාරය කියලා. එදා යනකට මේ ගංගානංගඟ උතුරලා ගංගානංගඟ පිරී ඉතිරිලා ගලා බසිනවා. මිනිසුන්ට එතර වෙන්න විදියක් නැතුව නොයෙක් පවුරු සකස් කර කර, ඔරු පවුරු සකස් කර කර මහන්සි වෙද්දි බුදුරජාණන් වහන්සේ ඉරිදි බලෙන් භික්ෂුන් වහන්සේලා සමග මෙතරින් අතුරුදහන් වෙලා එතරෙහි පිහිටියා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ වදාලා, බලන්න මහණෙනි, මේ අපි සසරිනුත් එතර වෙලා මේ ගඟිනුත් එතර වුණා. සසරෙන් එතර වෙන්නත් බැරි මේ මිනිස්සු, මේ ගඟින් එතර වෙන්නත් දරුව මේ පවුරු හදන හැටි බලන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා කෝටිගාම කියන ගමට. මොකක්ද මේ ගමේ නම? කෝටිගාම. වැඩම කළා භික්ෂු සංඝය ආමතලා කියනවා, මහණෙනි, ආරි සත්‍ය හතරක් අවබෝධ කරගන්න බැරි වීම නිසා, ප්‍රතිවේධ කරගන්න බැරි වීම නිසා, සාක්ෂාත් කරන්න බැරි වීම නිසා මමත් ඔබත් බොහෝ කාලයක් මේ සංසාරේ සැරිසරාගෙන ආවා. නමුත් ඒ කවර හතරක්ද යත් දුක නම් වූ ආරි සත්‍යයත්, දුක්ඛ සමුදය නම් වූ ආරි සත්‍යයත්, දුක්ඛ නිරෝධය නම් වූ ආරි සත්‍යයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආරි සත්‍යයත්. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණනි, දැන් ඔබත් මමත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. දැන් ඔබත් මමත් මේ සසර ගමනින් අත් මිදුණා. දැන් ඉතින් අපිට ආයෙමත් පුනර්භවයක් නම් නැත කියලා බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් පහළ කළා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට වදාළ ආයෙමත් මොකද්ද? මහණෙනි, මෙයයි සීලය, මෙයයි සමාධිය, මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝති මහනිසංසෝ. සීලයෙන් දිනු කරන ලද සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සමාධියෙන් දිනු කරන ලද ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි. ප්‍රඥාවෙන් දිනු කරන ලද සිත මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එතනින් වැඩිය නාදිකා කියන ගමට. නාදිකාවේ වැඩ සිටිද්දී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ ගමේ බොහෝ පිරිසක් අභව ප්‍රාප්ත වෙලා. සාල්ල කියන භික්ෂුව, නන්දා කියන භික්ෂුණිය, සුදත්ත කියන උපාසක, සුජාතා කියන උපාසිකාව, කකුද කියන උපාසක, කාලිංග කියන උපාසක, නිකට කියන උපාසක, කටිස්සබ තුට්ට කියන උපාසකවරු, ස්වාමීනි, මේ පිරිස, මේ වගේ බොහෝ පිරිසක් මරණයට පත් වෙලා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේගොල්ලෝ ඉපදුනේ කොහේද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දේ, සාහල්ල කියන භික්ෂුව පිරිනම් පෑවා. නන්දා භික්ෂුණිය අනාගාමී වෙලා බඹලෝ උපන්නා. ඒ උපාසිකාවරු සෝතාපන්න වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ විස්තර කරගෙන ගිහලා කියනවා, ආනන්දය, මේ පිරිස අතර 50කට වැඩි පිරිසක් අනාගාමී ඵලයට පත් වෙලයි මරණයට පත් වුනේ. 90කට වැඩි පිරිසක් සකදාගාමි වෙලා ඉඳගෙනයි මරණයටපත් උනේ. 500කට වැඩි පිරිසක් මේ ගමේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන් හිටියේ. දැන් බලන්න, නාදිකා කියන ගමේ විතරක්, නාදිකා කියන ගමේ විතරක් සෝතාපන්න වෙච්ච පිරිස 500කට වැඩි, සකදාගාමි පිරිස 90කට වැඩි, අනාගාමි පිරිස 50. එතකොට දැන් කොහේද මේගොල්ලෝ? එතකොට සමහර දැන් මිනිස්සුලෝ ඇති, දේවලෝ ඇති. එහෙමනම් තාම මේ යන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි මේ තාම යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අනච්චරියංකෝ පණීතං ආනන්දය මනුස්ස භූතෝ කාලංකරෙය්‍ය මේ මිනිස්සු මැරෙනවා කියන එක කිසිම පුදුම වෙන දෙයක් කිසිම පුදුම වෙන දෙයක් නැහැ කියනවා මේ මිනිස්සු මැරෙනවා කියන එක ආනන්ද ඒක නෙමෙයි කියනවා මේ අමාරු මේ කාරණේ මුල් කරගෙන සසාගිතෙන් වහන්සේ මහන්සි කරෝණ එකයි කියනවා කොහිද උපන්නේ කිය කියාහ කියන ආනන්ද ඒ නිසා මා ඔබට දේශනා කරන්නම් දහම් කැඩපත ගැන කුමක් ගැනද දහම් කඩපත ගැන දේශනා කරන්නම්.